नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदा तिसारन शरणयामि। साधु පිංවත්නි, අද අපි සවන් දෙන්න සූදානම් වන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ආරක්ෂාව පිණිස අපේ රැකවරණය පිණිස වදාළ දේශනාවක්. මේ දේශනාව ඔබ කවුරුත් දන්න ප්‍රසිද්ධ එකක්. මේ දේශනාවේ නම ආටානාටිය සූත්‍රය. ඔබ දන්නවා අපගේ ශාස්තෘන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ. සත්තා දේව මනුස්සානං. සමහර අවස්ථා තියෙනවා මිනිසුන්ට සංවේදී නොවුණු ඇතැම් කරුණු දෙවිවරුන්ට සංවේදී. මංගල කරුණු ගැන ඇසූ එක, පිරිහීමේ කරුණු, ඒ ඔක්කොම දෙවිවරු ඇහුවේ. එතකොට දෙවිවරු ඇසුවේ කරුණුවලට උන්වහන්සේ දුන්න පිළිතුර අදාළ වෙන්නේ මිනිසුන්ට. ඉතින් මේ වගේ දෙවිවරුන්ගේ ලොකු සහයෝගයක් ලැබුණා ගෞතම ශාසනයේ හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ අභිවෘද්ධියට. දැන් මේකෙත් මේ ආටානාටිය කියන දේශනාව බුදුරජාණන් වහන්සේට ඇවිදිලා කියා හිටියේ උතුරු දිසාවේ අධිගෘහිත වෙසමුණි නැත්තම් වෛශ්‍රවණ එහෙම නැත්තම් කුවේර කියන දිවිරාජයා. එතකොට මේ දිවිරාජයා ලොකු අනුකම්පාවකින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ආටානාටි ආරක්ෂාව මේ පිරිසට කියා දෙන්න කියලා තමයි ඉගැන්වුවේ. ඉතින් මා හිතන්නේ අද පවා වෙසමුණි දිවිරාජයාට සතුටු ඇති. ඇයි අපි අදත් ඊය කතා කරනවා. එතකොට මේකේ තියෙන යක් වේලෝන මන්ත්‍රයක් නෙවෙයි. මහා ප්‍රාණ උච්චාරණය කළ බයකොන්න එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ මොකක්ද කියලා මේ ආටානාටියේ පිරිත තේරුම දැනගත්තාම ඔබට වැටහෙවි. එතකොට මේ දේශනාව දේශනා කරද්දී වෙසමුණි දිවිරාජයා තනියම ආවේ නැහැ. අපි බලමු මේ සිද්ධිය විච්ඡ ආකාරයෙන්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතය. ගිජ්ජකූට පර්වතය කොහෙද තියෙන්නේ? රජගහනුවර. ඒ ගිජ්ජකූට පර්වතය කියලා කියන්න හේතුව ඒ පර්වත මුදුන පේන්නේ ගිජුලිහිණියෙකුගේ මුහුණ වගේ. අදටත් අපි පැත්තෙන් බලද්දි පේන්නේ මේ කට ඇරගත්තු ගිජුලිහිණියෙක් ඉන්නා වගේ තමයි ඒ ගල පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ ගිජුලිහිණි හැඩේ ගත්තු ඒ පර්වත මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සතරවරන් දෙවිවරු පැමුණුනා ඒ ඇත්තන්ගේ සේනාව සමග. ඒ කියන්නේ විසමුණි රජුරුවන්ගේ සේනාව තමයි යක්ෂ සේනාව. ඊළඟට දතරාෂ්ට දෙවියන්ගේ සේනාව තමයි ගාන්ධර්ව සේනාව. විරූඪ දෙවියන්ගේ සේනාව තමයි කුම්භාණ්ඩ සේනාව. විරූපක්ඛ දෙවියන්ගේ සේනාව තමයි නාග සේනාව. කියන්නේ මේ මහා අද්භූත සේනා සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා ඒ සේනාව වටේ ආරක්ෂාවට රැකවල් අරගෙන ඉඳලා තියෙනවා. ඒ සිව් දිසාවේ ආරක්ෂාව තබලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න මේ සතරවරන් දෙවිවරු පැමුණුණා. කවුද මේ සතරවරන් දෙවිවරු? ධතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ. මේ දෙවිවරු ඔක්කොම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට බොහොම පැහැදිලා ඉන්න පිරිස. මේ පිරිස ඇවිදිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. මේ සූත්‍රයේ තියෙන මේ විශේෂත්වය බොහෝ දෙවිවරු කරන්නේ එකත් පස්ස සිට ගන්නවා. වාඩෙවීමක් නැහැ. දැන් මේකේ තියෙන එකත් පස්ස. එකත් පස්ස කියන්නේ ඔව් ඉස්සරහෙත් නෙමෙයි. ඔව් පැත්තිනුත් නෙමෙයි. ඒ අතරේ එකත් පස්ස වාඩි වුණා. ඊට පස්සේ යක්ෂ පිරිසත් ඇවිදිලා සමහර යක්කුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. සමහරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක පිළිසඳර කතා කරලා වාඩි වුණා. සමහරු නිකන් වන්දනා කරලා වාඩි වුණා. සමහරු නිස්සබ්දව වාඩි වුණා. ඒ වාඩි වුණාට පස්සේ වෛශ්‍රවණ දිවි රාජයා වෙසමුණි, එහෙම නැත්නම් කුවේර, බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ බලසම්පන්න යක්ෂයෝ ඉන්නවා භාග්‍යතුන් වහන්සේට පැහැදිලා නැති. භාග්‍යතුන් වහන්සේට පැහැදිලා නැති බලසම්පන්න යකුන් ඉන්නවා. ඒ වගේම ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදුණු බලසම්පන්න යක්ෂයෝ ඉන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැති මධ්‍යම බලය ඇති, මධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු අයත් ඉන්නවා මධ්‍යම ආනුභාව ඇති. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පැහැදුණු නැති දරුණු, නීච කිවි පහත් යක්ෂයෝ ඉන්නවා භාග්‍යතුන් වහන්සේට පැහැදිලා නැති. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට පැහැදිච්ච නීච යක්ෂයොත් ඉන්නවා. එතන අපට පේනවා මේ යක්ෂයන්ගේ ප්‍රභේද තියෙන බව. බල සම්පන්න යක්ෂෝ ඉන්නවා, මධ්‍යම ප්‍රමාණයේ බලයේ තියෙන අය ඉන්නවා, නීච ගතිගුණ තියෙන පහත් යකුන් ඉන්නවා. ඊට පස්සේ කියනවා යේබුයේන කෝපන බන්තේ යක්කා. භාග්‍යතුන් වහන්සේ කොහොමත් බහුල වශයෙන් ඔය අමනුෂ්‍යයෝ භාග්‍යතුන් වහන්සේට පැහැදිලා නැහැ. තංකිස් හේතු. ඔව් මක් නිසාද? භගවාහි බන්ති පානාති පාතා වේරමණියා ධම්මං දේසීති. භාග්‍යතුන් වහන්සේ සතුන් මැරීමෙන් වැළකීම පිණිස බණ කියනවා. සොරකමෙන් වැළකීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. වැරදිකාම සේවනයෙන් වැළකීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. බොරු කීමෙන් වැළකීම පිණිසයි ධර්ම දේශනා කරන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීමටයි ධර්ම දේශනා කරන්නේ. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ ඔය යක්කු ඒ පංච දුස්චරිතේම යෙදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ අමනාපෝණිය මොකද මේ යකුන්ට නෙමෙයි බණ කිව්වේ? බණ කිව්වේ කාටද? මිනිස්සුන්ටයි බණ කිව්වේ. කාටවත් කිව්වේ කවුරු තරහ වුනේ? එහෙමකෝ. මිනිස්සුන්ගේ ඇඟවල් වලට වැහිලා තමයි ආමනුෂ්‍යයෝ මේක කරන්නේ. මිනිස්සුන්ගේ ශරීර පාවිච්චි කළා තමයි සතුන් මරන්න යොදවන්නේ. සොරකම් කරන්න මිනිස්සුන්ව යොදවනවා. මිනිස්සු දන්නේ මේක. වැරදිකාම සේවනයේ මිනිස්සුන්ව යොදවනවා. යොදවලා ඒ යකා තමයි මේ වින්දනේ ලබන්නේ. ඊළඟට බොරු කියන්න මිනිස්සුන්ව පොළඹවනවා. පොළඹවලා ඒ යකා තමයි සතුට ලබන්නේ. මත්පැන් මද්දරය වලට මිනිස්සුන්ව පොළඹවනවා. එතකොට පොළඹවලා සතුට ලබනවා. හැබැයි දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරාන් පස්සේ මිනිස්සුන්ට සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, වැරදිකාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්දරය පාවිච්චි කරන්න එපා කියලා කිව්වහම මිනිස්සු වීරිය ගන්නවා. මිනිස්සු සීය උපද්දවා ගන්නවා. මිනිස්සු ඒකේ ආදීනව කල්පනා කරලා මේක හොඳ නෑ කියලා මිනිස්සු කුසලයට එනවා. ආවට පස්සේ අර යකාට පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කියපු එක්කෙනාට විරුද්ධ වෙනවා. ඒකයි මේකේ ඇත්ත తත්වය. එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අමනුෂ්‍යෝ මේ යකුන් මේ පංච දුස්චරිතේම යෙදෙනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්සු අතරත් එහෙම. අපි ගත්තොත් දඩේම යන මිනිස්සු කියනවා කියලා කාණ්ඩයක් එක්ක. ඒකේ කවුරු හරි කෙනෙක් දහම්වර සරණකට ආවොත් අනිත් අය ඒක වළක්වන්නේ නැද්ද? වළක්වනවා. වැරදිකාම සේවනයේදී මෙන් ඉන්නවා කියමු කට්ටිය. දැන් එක්කෙනෙකුට ඕනේ මේකෙන් බේරෙන්න. එයා මිදිලා මේ ධර්ම මාර්ගයට එන්න හදනවා. අනිත් අය මොකද කරන්නේ? ඈ ධර්ම මාර්ගයට එනවට කැමති නැතු ඊට පස්සේ මොකද කරන්නේ? ධර්මයට බනිනවා, අපහාස කරනවා. ඔකට යන්න එපා, ඔක වැඩක් නැහැ, පවුල් අවුල් වෙනවා කියලා බනිනවා. ඒතර මිනිස්සු අතරත් මේක තියෙනවනේ. මිනිස්සු අතරත් தත්ත්වයේ මෙසේනම් යකුන් ගැන කවර කතාවද? එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ වනාන්තර සේනාසන හුදකලා තැන් තියෙනවා. මේ තැන් වලට ගිහිල්ලා භික්ෂුනි භික්ෂුණී උපාසිකාව භාවනා කරන්න හුදකලාවට යනවා. ගිහිල්ලා ඉන්නකොට මේක කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු විවේක තැන් වලට යනවා. ගල්ලින් වලට යනවා, වනාන්තර වලට යනවා, කුටි වලට යනවා. ගිහිල්ලා මේවැයේ භාවනා කරද්දී හැබැයි මේවැයේ ඉන්නවා තත්ත සම්ති උලාරායක්කා නිවාසිනෝ. මේවැ භයානක අමනුෂ්‍යයෝ ඉන්නවා. අමනුෂ්‍යයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ල බුද්ධ ශාසනය කිරේ පැහැදුනේ නැති අය. ඒ ඉමස්මින් භගවතු පාවචනේ අප්පසන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කෙරෙහි අපහැදීමෙන් ඉන්නේ. තේසං පසාදාය ඒ ඇත්තන්ගේ පැහැදීම පිණිස උග්ගණ්හාතු බන්තේ භගවා ආටානාටියන් රක්කං. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ආටානාටිය නැමැති ආරක්ෂක පිරිත ඉගෙන ගන්නාසේක්වා. භික්ඛුනි උපාසක උපාසිකාවන්ට මේක උග්ගණ්හාතු කියන්නේ උගන්වනසේක්වා. මේක කියලා දෙන්න කියනවා භික්ෂු භික්ෂුණී උපාසිකාවන්ට. එතකොට ඒගොල්ලන්ට ආරක්ෂාවක් ඇතුව, කරදරයක් නැතුව බණ භාවනා කරගෙන ඒගොල්ලන්ට ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතකොට මේකෙන් අපිට පේනවා මේ ගුණධර්ම රකින්න බාධාවක් තියෙනවා. ගුණධර්ම රකින්න බාධාවක් තියෙනවා. එතකොට මේ බාධාව එන්නේ කොහෙන්ද? නොපෙනෙන ලෝකෙන්. ඇයි අපිට අමනුෂ්‍යයෝ පේන්නේ නැන්නේ? සමහර විට ඔන්න කෙනෙක් යනවා භාවනා කරන්න කියලා. එක්ක කැලේ යනවා, එක්ක තනක ඉන්නවා. දැන් අමනුෂ්‍යයෝ ඉන්නවා කියමත ගොඩක් අය හිතන්නේ මේ අමනුෂ්‍යම පේන්න ඇවිල්ලා බය කරනවා කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. සමහර විට වෙන්නේ මොකද්ද? මොකක් හරි එක්ක යා අහලපාල ගෙදරත් එක පාරේ යන මිනිස්සෙක් හරි රණ්ඩුවක පැටලෙනවා. එක්ක අහක නැති ප්‍රශ්නයකට එයා අහු වෙනවා. අමනුෂ්‍යය තමයි මේව මැදිහත් වෙලා කරන්නේ සමහර විට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ වැඩ පිළිවෙල එහෙමම කඩා කප්පල් වෙනවා. ඉතින් අපිට පේන්නේ බාහිර දෙයක් වුණා වගේ. හැබැයි කළා තියෙන්නේ අමනුෂ්‍යය. එහෙම තියෙනවා. දැන් සමහර විට ගෙදරක වුණත් මේක වෙන්නේ ඉඳ තියෙනවා. දැන් අපි ගත්තොත් හොඳට භාවනා කරන්න යා බුදුන් ගඳගෙන නැති රණ්ඩුවක් හට ගන්නවා. එක්ක හේතුවක් නැතුව බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දවසම ඒ ගැන පසුතැවි තැවි ඉන්නවා. අර තමන් කරගෙන කියාගෙන ආපු වැඩ ඉවරයි. එහෙම නැත්තම් වෙන්නේ තමන් අසනීප වෙනවා. තියෙන ටිකක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිට හිතන්න බැරි පැති වලින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් අමනුෂ්‍ය කරදර කිව්වම අපිට හිතෙන්නේ කොහමද? එක්ක ඇඟට මෙන්න ඕනේ. එක්ක පෙනෙන්න ඕනේ. එහෙම අපි හිතන්නේ. එහෙම නැත්තම් එහෙම දැන් ඒ වගේ බාධාවක් එන්නේ නැත්තම් බය කරනවා. මොකක් හරි එක්ක සද්දයක් ඇහෙනවා. එක්ක එක්ක වළම් පෙරලෙනවා. ඒතර තමන්ට හිතෙනවා මේ කවදාවත් නැද්ද මේ මොකද මේ වුනේ? ඔන්න හිතට බය එනවා. හරියක වැඩි හරි. ඉතින් එහෙම කෙලවරන්නේ මිනිස්සුන්ට මොන දෙන්න තියෙන ප්‍රශ්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේක උන්වහන්සේ නං දේශනා කළාද? එතකොට නෑ නෑ අපි ඇයට තිසරණේ තියෙනවා තමස යනවා කියලා එහෙම කිව්වද? නෑ නේ. දැන් අපි මම දැකලා තියෙනවා සමහර අය අහනවා මේ සමහර අයට වැහෙනවා අමනුෂ්‍යයෙන් කරදරිනවා. මගෙන් අහනවා කොහොමද මේ වෙන්නේ? එයාට තිසරණේ තියෙනව නම් සිල් තියෙනව නම් සිල්වත් වෙන්න කරදර වෙනවද? ඒකේ තේරුම තමයි ආටානන්ති සූත්‍රේ දන්නේ නැතිකම. සාරිපුත්ත මහ රහතන් වහන්සේට යකෙක් ටොක්ක්ක් යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර භාවනා කරගෙන එලිමහන ඉඳෙද්දි සඳැති රාත්‍රියේක අනිත් යක්ෂයා කිව්වා. මොකද්ද කිව්වේ? මහා බල සම්පන්න භික්ෂුවක් නුඹෝක කරන්න එපා. එපා කියද්දි කළා. ඉතින් ඒ කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ කෙනෙකුට ඒ වගේ හානියක් කළා නම් සාමාන්‍ය අද මිනිසයා ගැන මොකද්ද අපිට? ඒකයි මම කිව්වේ ඔබට මතකද මම හැමතිස්සෙම කියලා තියෙනවා අපිට මේ අහංකාර වෙන්න ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. සමහර අය පොඩ්ඩක් තිසරණේ පිටිලා හරියට හිතට ගන්නවා. හරි අහංකාර බස් දොඩවනවා. අපිට මෙහෙම තියෙනවා අපිට තිසරණේ තියෙනවා අපිට වෙන්න මොනවද කියේ. නමුත් තමන් දන්නවද තමන්ගේ පිටිපස්සේ මොන වගේ කර්මයක් ඇවිල්ලා තියෙනවද? සංසාරේ වෛර බැඳගත්තේ අමනුස්ස වෙලා අර පූසු බලන් ඉන්නවා වගේ දඩේමි අමනුෂ්‍යය බලන් ඉන්නවද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ සංසාර ගැන. ඉතින් ඒ නිසා අහංකාර වචන කවුරුත් පාවිච්චි කරන්න එපා. ඒකේ කිසිම පළක් නැහැ. ඒකේ නැති ප්‍රශ්නයක් මිසක් කිසි උදව්වක් ඒකේ නැහැ. එතකොට මේ වෙසමුණි දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කළාට පස්සේ අදිවාසීසි භගවා තුන්නී භාව වෙන භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දතාවෙන් මේ කාරණාව පිළිගත්තා. එතකොට වෛශ්‍රවණ දිවි රාජයා, ඒ කියන්නේ උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිවි රාජයා, යකුන්ගේ සේනාවේ නායක වෛශ්‍රවණ දිවි රාජයා මේ ආටානාටියේ ආරක්ෂාව දේශනා කළා. උන් ආටානාටි ආරක්ෂාව දේශනා කරනවා. මොකක්ද ආටානාටි ආරක්ෂාව? විපස්සිස නමතු චක්ඛුමන් තස්ස සිරිමතෝ සික්ඛිස්සපි නමතු සබ්බ භූතානුකම්පිනෝ විස්සබුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකු සන්ධස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස සවසීමතු කස්සපස්ස නමතු විප්පමුත්ත තස්ස සබ්බදී අංගී රසස්ස නමතු සක්කේ පුත්තස්ස සිරිමතු යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛාපනුදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේජනා අපි සුනා මහන්තා විතසාරදා හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විතසාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති. දැන් මේ කිව්වේ බුදුරජාණන් වහන්සේලා කීන මද්ද? විපස්සී, සීඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. මේ සද්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව මේ රටේ ජනප්‍රිය වුණේ මහමෙවුනාව නිසා. නැත්තම් සාමාන්‍ය මිනිස්සු සදහැවතුන් දැන සිටියේ නෑ. නමුත් දැන් බලන්න මහමෙවුනායන් කරපු වන්දනාපා බුදුදහමට බුද්ධ වචනයට අනුකූල වන්දනාවක් තමයි අපි ඉගැන්වුවේ. බුදුරජාණන් වහන්සේ තමයි සද්බුදුරජාණන් වහන්සේලාගෙන දේශනා කළේ මහා ප්‍රධාන සූත්‍රයේ. දැන් මේ මහා ප්‍රධාන සූත්‍රයේ සද්බුදු වන්දනාව විස්තර වෙද්දී දැන් බලන්න, එහෙමනම් මේ දෙවිවරු වන්දනා කරන්නේත් ඒකමයි. දැන් මම මේ සද්බුදු වන්දනාව ඔබට ඉගැන්වුවේ මේ දෙවිවරුන්ගේ ආරක්ෂාව මේකෙන් ලැබෙන නිසා. ඒ කියන්නේ දැන් මේ ගාථා කාගේ ගාථාද? වෙසමුණි දිවිරාජයා තමයි මේ ගාථා කියා දුන්නේ අපට. එතකොට දැන් අපි මේ ගාථා කියලා වන්දනා කරන එකට වෙසමුණි දෙවියන්ට පැහැදීමක් ඇති වෙනවා. මම එදා භාග්‍යවතුන් වහන්සේට කියාපු කාරණාව අදත් මේ තෙරුවන් සරණ ගියපු අය කියනවා නේද කියලා. ඉතින් ඒ නිසා මේ සද්බුදු වන්දනාව මේ මං මා විසින් ආරම්භ කළේ මේ කාරණේ සැලකිල්ලට අරගෙන. ඒ කියන්නේ මේ ආටානාටි පිරිතේ මේ සද්බුදු වන්දනාව මේකම තමයි අපි ගත්තේ. නැත්නම් ඔබ කොහොමද මේක කටපාඩමින් කියන්නේ? ඉතින් ඒ වෙසමුණි දිව්‍ය රාජයා ඉස්සල්ලාම මොකද කළේ? ආටානාටි ආරක්ෂාවේදී සද්බුදු රජාණන් වහන්සේලාට ඔන්න වන්දනා කළා. සද්බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා ඊට පස්සේ මේ දිසා හතර, ඒ කියන්නේ නැගෙනහිර, දකුණ, බටහිර, උතුර කියන මේ දිසා හතර ගැන යම්කිසි වර්ණනාවක් කරනවා. මෙන්න මෙහෙම. යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා. බබලන ගිනිගත් මණ්ඩලයක් යම් ප්‍රදේශයකින් නැගෙනවාද, යස්ස චුග්ගච්ච මානස්ස සංවරීපි නිරුද්ධති. එහෙම නැගෙද්දි ගිනිගත්තු ලොකු ගිනි බෝලයක්. මොකක්ද ගැනද මේ කියන්නේ? සූර්යා ගැන. සූර්යා ගැන කියන්නේ යම් දිසාවකින් උඩට එයිද සංවරීපි නිරුද්ධති. එතකොට රාත්‍රිය නිරුද්ධ වෙලා යනවා. යස්ස චුග්ගච්ඡතේ සූර්යේ යම් දිසාවකින් හිරු නැගෙද්ද දිවසෝති පෞච්චති. එතකොට කියනවා දවස කියලා. රහදෝ පිටත්ථ ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ. ඒ පැත්තේ තියෙනවා ගැඹුරු ජලාශයක්. මේකට කියනවා සමුද්‍රය කියලා. ඒවන් නන්තත්ථ ජානಂತಿ සමුද්දෝ සරිතෝදකෝ. මේ ගැඹුරු ජලාශයට කියන්නේ සමුද්‍රය කියලා. ඉතෝසා පුරිමා දිසා ඉතිනං ආචික්කති ජනෝ. මේ ප්‍රදේශයට ජනයා කියනවා පෙරදිග කියලා. පෙරදිග කියන්නේ නැගෙනහිර. යන් දිසං අභිපාලේති මහරජා යසස්සෝ, ඒ දිසාව පාලනය කරනවා කීර්තිමත් මහා දේව් රජ කෙනෙක්. ගන්ධබ්බාණං ආදිපති, ගාන්ධර්වයන්ට අධිපති. ධතරට්ටෝ इति නාමසෝ, ඔහුට නමින් කියන්නේ ධතරාෂ්ට්‍ර, ධතරට්ට. රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්කතෝ, ගාන්ධර්වයන්ගේ නැටුම් ගැයුම් වලින් පෙරටු කොටගෙන ඔහු සතුටින් ඉන්නවා. එතකොට ඔහුට පූජාවල් පවත්වන්නේ කවුද? ගාන්ධර්ව පිරිස. පුත්තාපිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං, මාසලා තියෙනවා ඔහුට බොහෝ දිව්‍ය පුත්‍රයන්, පුත්‍රස්ථානයේ දෙවිවරු ගොඩාක් ඉන්නවා කියලා. අසීතින් දස ඒකෝච. අසීතින් කියන්නේ අසූවයි, දස කියන්නේ දහයයි, ඒකෝ එකයි. අසූවයි දහයයි එකයි කියේද? අසූවයි දහයයි එකයි, අනු එකයි. අසීතින් දස ඒකෝච. බලන්න මේ පාලි භාෂාවේදන ලස්සන ඉන්ද නාමා මහ බල. ඒ අනු එකක් දිව්‍ය පුත්‍ර සියලු දෙනාට කියන්නේ මහා බල ඇති ඉන්ද්‍ර කියලා. එතකොට ඉන්ද්‍ර කියලා ශක්ති වඳුටත් අපි කියනවා. එතකොට ඉන්ද්‍ර කියන නාමෙන් දහස් ගණන් දෙවිවරු ඉන්නවා. එතකොට මේ දිව්‍ය පුත්‍ර පිරිස ඉන්ද්‍ර කියන නාමෙන් යුතු, තේචාපි බුද්ධං දිස්වාන, මේ ගාන්ධර්වයන් මේ දිව්‍ය පිරිස බුදුරජාණන් වහන්සේව දැකලා. ආදිච්ච බන්දු කියන්නේ සූර්ය වංශයේ උපන් බුදුරජාණන් වහන්සේව දැකලා ඒ මහත් විශාරද ඥාණයෙන් හෙබි උන්වහන්සේව දැකලා දූරතෝව නමස්සන්ති, ඈත සිටන් වන්දනා කරනවා. කොහොමද වන්දනා කරන්නේ? නමෝතේ පුරිසා ජඤ්ඤ ආජානීය පුරුෂයාණනි, නමෝතේ ඔබට නමස්කාර වේවා. නමෝතේ පුරිසුත්තම උතුම් පුරුෂයාණනි, ඔබට නමස්කාර වේවා. දැන් බුදුරජාණන් වහන්සේට මේ දෙවිවරු වන්දනා කරන අයරු. ඊට පස්සේ කියනවා කුසලේන සමෙක්කසි, භාග්‍යතුන් වහන්සේ ඔබවහන්සේ කුසල් බලෙන් මම මේ කියන කාරණාව දැකවදාරන මැනව. අමනුස්සාපිතං වන්දන්ති, මේ අමනුස්සය පවා භාග්‍යතුන් වහන්සේට තමයි වන්දනා කරන්නේ. සුතං නීතං අබින්නසෝ, මම හැමතිස්සෙම මේක අහලා තියෙනවා. තස්මා ඊවං වදීමති, ඒ නිසයි මම මේ පිරිසට කියන්නේ. මේ කියන්නේ මේ වෙසමුනි රජ්ජුරුවෝ ඒ වෙසමුනි රජ්ජුරුවන්ගේ පිරිසට තස්මා කියන්නේ ඒ නිසා. ඒ නිසයි මම මෙහෙම කියන්නේ, අපි මෙහෙම කියන්නේ. මොකද්ද? ජිනං වන්දත ගෝතමං, ගෞතම වූ බුදුරජාණන්, මේ ජින කියන්නේ තුන් ලෝකේ ජයගත් දිනපු, තුන් ලෝකේ දිනපු ගෞතමයන් වහන්සේට වන්දත වන්දනා කරව. ජිනං වන්දාම ගෝතමං, අපි තුන් ලෝ ජයගත් බුදුරජාණන් වහන්සේව වඳිනවා. විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං, විජ්ජාචරණ සම්පන්න වූ ගෞතම ශාස්ත්‍රුන් වහන්සේව අපි වන්දනා කරනවා. දැන් මේ පෙරදිග ගැන විස්තරය කළේ. ඔන්න දකුණ ගැන කියනවා. යේන පේතා පෞච්ඡන්ති පිසුනා පිට්ටි මන්සිකා, පානාති පාතිනෝ ලුද්දා චෝරා නේකතිකා ජන. දැන් මේ වෙසමුණි රජ්ජුරුව මේ දේශනාව කරන්නේ කොහේ ඉඳන්ද? ගිජ්ජකූට පර්වතයේ ඉඳලා. එතකොට මේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා දකුණු පැත්තේ තියෙන විස්තරේ මේ කියනවා. දකුණු පැත්තේ තමයි තිබිලා තියෙන්නේ සුසානි සොහොන කියන යම් ප්‍රදේශයක. මේ කේලාං කියපු අය මලකුණු ගිහිල්ල යම් පැත්තක දානවාද? කේලම් කියන අය, ඊළඟට මේ වංචා කරපු අය, පාවලා දීපු අය, ප්‍රාණඝාත කරන අය, මේ අයට, කපටි අයට දඬුවම් කරනවද? මේ සොරුංග ගිහිල්ලා යම් ප්‍රදේශයක. එතකොට සොරුන්ට දඬුවම් කරන ප්‍රදේශෙ තිබුණෙත් දකුණු පැත්තේ. ඉතින් කියනවා මේ ඉතෝසා දක්ෂිනා දිසා ඉතිනං ආචික්කති දනෝ. ජනයා කියනවා ඒ දිසාවට දකුණු දිසාව කියලා. බලන්න මේ දෙවිවරු මේ දිසාව හඳුනන් හිටපු හැටි. සෝවන තියෙන පැත්තේ සොරුන්ට දඬුවම් කරන පැත්ත, ඒ පැත්තට කියන්නේ දකුණු දිශාව. යන් දිසං අභිපාලේති මහරජා යසස්සිසෝ, ඒ දිසාවේ මහා යසස්වි, ඒ කියන්නේ කීර්තිමත් දේව රජ කෙනෙක් පාලනය කරනවා. කුම්බණ්ඩාණං ආදිපති විරුල්හෝ इति නාමසෝ. අවිරූඪ, අපි විරූඪ කියන්නේ පාලි වචනේ විරූල්හ, සංස්කෘත වචනේ විරූඪ. එතකොට කුම්බණ්ඩාණං ආදිපති, කුම්බාණ්ඩ කියන භූත කොට්ටාසේර තමයි අධිපති. කුම්බාණ්ඩ කියලා പ്രേත කොටසක් ඉන්නවා, මේ പ്രേතය ගැන නෙමෙයි කියන්නේ. කුම්බාණ්ඩ කියලා කියන්නේ പ്രേත කොටසක් ඉන්නවා, ඒ പ്രേතෙන්ගේ අණ්ඩකෝෂේ කලයක්, විශාල කලයක් වගේ විශාලයි. ඒතර මේ പ്രേතය ඒක කරේ තියන් තමයි යන්නේ. ඊළ යන තැන වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ කියන්නේ එහෙම පිරිසක් ගැන නෙමෙයි. මේ කියන්නේ යම් කිසි භූත කොට්ටාසයක් ගැන. රමති නච්ච ගීතේහි කුම්බණ්ඩේහි පුරක්කතෝ. එතකොට කුම්බාණ්ඩ කියන භූත කොට්ටාසය විසින් නැටුම් ගැයුම් වාදන පවත්වලා මේ විරූඪ කියන දිවි රජාව සතුටු කරනවා. පුත්තාපි තස්ස භාවෝ ඒක නාමාති මේ සුතම්. ආසා තියෙනවා එයාටත් ඉන්නවා කියලා බොහෝ දිව්‍ය පුත්‍රයන්. දිවි පුත්‍රයන් ඉන්නවා කියනවා. දැන් මේ දිවි පුත්‍රයන් කියලා කියන්නේ පින්වත්නි පුත්‍රස්ථානේ උපදිනවා. දැන් අපි ගත්තොත් සමහර ඔබ දන්නවද සමහර විට අපේ අපි ගත්ත ඔබේ ගෙදරට දරුවෝ එනවා. ආවට පස්සේ කියනවා අනේ මේ මගේ පුතා වගේ කියලා. එහෙම කියන්නේ නැද්ද අපි? ඊට පස්සේ පුතා කියලා කතා කරනවා. ඊට පස්සේ එයාගෙන් අහන පුතාට මොනවද අඩුපාඩු? කවුරු කියන්නේ මේ කවුද? මේ මගේ පුතෙක් කියනවා. එහෙම අවස්ථා නැද්ද? එහෙම කියනවනේ. ඉතින් මේ වගේ මේ දිව්‍ය පුත්‍ර ස්ථානේ ගිහිලා උපදිනවා. එක එක්කෙනා කරපු පින් වලට අනෝ. අසීතින් දස ඒකෝ චේතනත්. ඔව් 80යි 10යි 1යි. ඒ කියන්නේ 91ක් ඉන්නවා ඉන්ද නාම මහා බල ඇති දිව්‍ය පුත්‍රය ඉන්නවා ඉන්ද්‍ර කියන නාමයෙන්. තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනම්. ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට කියන නමක් ආදිච්ච බන්දු. ඒ කියන්නේ මේ උන්වහන්සේ ඉපදිච්ච වංශයට කියනවා සූර්ය වංශ. හිරුට තමයි ආදිච්ච කියලා කියන්නේ, බබලන කියන අර්ථයෙන්. එතකොට හිරුගොත් වංශයේ නෑදෑයා කියන අර්ථයෙන් තමයි ආදිච්ච බන්දුකේ. බන්දු කියන්නේ ඥාතියා. එතකොට මේ ආදිච්ච බන්දු කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නමක්. එතකොට ආදිච්ච බන්දු වූ බුදුරජාණන් වහන්සේව දැකලා ඒ ඇත්තෝ දුර ඉඳලම දූරතෝ නමස්සන්ති, ඈත සිට වන්දනා කරනවා. වන්දනා කරන්නේ මොකක් කියලාද? නමෝතේ පුරිසා ජඤ්ඤ, නමෝතේ පුරිසුත්තම. පුරිසා ජඤ්ඤ කිව්වේ මොකද්ද? ආජානීය පුරුෂයාණනි. ආජානීය කිව්වේ අතිශයින්ම ශ්‍රේෂ්ඨ, අතිශයින්ම ශ්‍රේෂ්ඨ පුරුෂයාණනි. නමෝතේ ඔබට නමස්කාර වේවා. නමෝතේ පුරිසුත්තම, උතුම් පුරිස උත්තම, පුරිසුත්තම උතුම් පුරුෂයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා කියන කුසලින්නේ සමික්කසි, භාග්‍යතුන් වහන්සේ කුසල් බලයෙන් මම මේ කියන කාරණේ දකිනසේක්වා. අමනුස්සාපි තං වන්දಂತಿ, භාග්‍යතුන් වහන්සේව ඒ අමනුස්ස පිරිසත් වන්දනා කරනවා. මම මේක අහලා තියෙනවා, නිතර වන්දනා කරනවා. ඒකයි මම කියන්නේ ජිනං වන්දත ගෝතමං. ඔව් තුන්ලෝ ජයගත් ගෞතමයන් වහන්සේව වඳිව්. ජිනං වන්දාම ගෝතමං, තුන්ලෝ වඳගත් ගෞතමයන් වහන්සේව අපි වඳින්නේ. විජ්ජාචරණ සම්පන්නම් බුද්ධං වන්දාම ගෝතමං. විජ්ජාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේවයි අපි වඳින්නේ. එතකොට මේ දෙවිවරු වඳින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේව. දැන් මේ විස්තර කළේ කොයි දිශාව ගැනද? දකුණු දිශාව ගැන. ඊළඟට විස්තර වෙනවා බටහිර දිශාව. යස්ස චොග්ගච්ඡති සුරී සුරියෝ ආදිච්චෝ මණ්ඩලී මහ. මේ ගිනිගත් විශාල මේ රවුම් බෝලෙ මොකද්ද? සූර්යා යම් ප්‍රදේශයකින් බැස යයිද? යස්ස චොග්ගච්ඡ මානස්ස යම් ප්‍රදේශයකින් ගේ සූර්යා බැස යද්දි දිවසෝපි නිරුජ්ජති දවස නිරුද්ධ වෙලා යනවා. යස්ස චොග්ගතේ සූර්යේ යම් තැනක හිරු බැස යද්දි සංවරීති පෞච්චති රාත්‍රිය කියලා කියනවා. රාදෝපි තත්ත ගම්භීරෝ සමුද්දෝ සරිතෝදක ඒ පළාතේ තියෙනවා ගැඹුරු ජලාශයක්. ඒකට කියනවා සමුද්‍රය කියලා. ඒවන්නම් තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදක. ඒකේ ජනතාවද අඳුනන්නේ මොකක් කියලාද? මහා ජලාශේ සමුද්‍රය කියලා. ඉතෝසා පච්චිමා දිසා එය මෙහින් පශ්චිම දිසාවයි පැසුළු දිසාවයි. ඉතිනං ආචික්කති දනෝ ජනයා කියනවා ඒකට පශ්චිම දිසාව කියලා. ඒ කියන්නේ අපර දිග කියලා. යන් දිසං අභිපාලේති මහරජා යසස්සිසෝ යසස්වී. යසස්වී කියන්නේ කීර්තිමත් ගුණ කදම්බේ පැතුරුණු. ඒක යසස්වී කියන්නේ ගුණ කදම්බේ පැතුරුණු මහා දේව රජෙක් වාසය කරනවා. නාගාන ආදිපති. ඒකුර නාගයෝ ඉන්න කොයි පැත්තේද? බටහිර පැත්තේ. නාගාන ආදිපති නාගයින්ගේ අධිපති විරූපක්ඛෝ इति නාමසෝ. විරූපාක්ෂ කියලයි ඒ දේව රජාට කියන්නේ. මොකද ඒ දේව රජාට කියන්නේ විරූපාක්ෂ කියලා. රමති නච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ. නාගයන් විසින් පෙරටු කරගත්තේ දෙව්රජ ඒ නාගයන්ගේ මේ මේ නෘත්‍යවලින් සන්තෝෂ වෙනවා. එතකොට දැන් බලන්න මේ දෙවිවරු ඉන්නේ නිකන් නෙමෙයි. දෙවිවරුන්ට හැමතිස්සෙම ඒ දිව්‍ය සේනාව නෘත්‍ය දක්වලා සන්තෝෂ කරනවා. එතකොට ඒ විරූපාක්ෂ දෙවියන්ටත් ඉන්නව පුත්‍රස්ථානි දෙවිවරු 91ක්. මහා බල සම්පන්න දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ගේ නම මොකද්ද? ඉන්ද්‍ර කියන නාමයෙන්. බුදුරජාණන් වහන්සේව දැකලා ඒ පිරිසත් ඈත සිටන් වන්දනා කරනවා. මොකක් කියලාද? නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම. නමෝතේ පුරිසා ජඤ්ඤ කිව්වෙ මොකද්ද? ආජානීය පුරුෂයාණනි ඔබට නමස්කාර වේවා. නමෝතේ පුරිසුත්තම උතුම් පුරුෂයාණනි ඔබට නමස්කාර වේවා. කින කුසලේන සමෙක්කසී කුසල් බලේ පිහිටලා භාග්‍යතුන් වහන්සේ දකින්න මේ කාරණේ අමනුස්සාපිතං වන්දන්ති. භාග්‍යතුන් වහන්සේව අමනුස්සයොත් වන්දනා කරනවා. ඒ නිසයි මම මේක කියන්නේ. උන්නා එතකොට මේ කවුද මේ දේවතා උන්නාසයේ නම මොකද්ද? වෛශ්‍රවණ. වෛශ්‍රවණ දිවි රාජයා තමයි කියනවා මම මේක කියනවා. මොකද්ද කියන්නේ? ජිනං වන්දිත ගෝතමං තිලෝ ජයගත් ගෞතම බුදු රජුන්ව වඳින්න කියලා කියනවා. ජිනං වන්දාම ගෝතමං අපිත් තිලෝ ජයගත් බුදුරජාණන් වහන්සේව තමයි වන්දනා කරන්නේ. විජ්ජාචරණ සම්පන්නම් බුද්ධං වන්දාම ගෝතමං. මේ විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේ තමයි වන්දනා කරන්නේ. දැන් බලන්න පින්වත්නි, ඔබට මතක ඇති රුවන්වැලි සෑය වන්දනාවේදී අපි දෙවිවරුන් ඔක්කොටම ආරාධනා කළානේ. අපි ඔක්කොම දෙවිවරුන්ට ආරාධනා කළේ මොකේදද? වන්දනා කරන්න. වන්දනා කිරීමට සියලු දෙවිවරුන්ට ආරාධනා කළා. අහංකාර මිනිස්සු, සමහර අහංකාර මිනිස්සු ඉන්නවනේ. මම අර විෂ්ණු දෙවියන්ට ආරාධනා කළා කියලා ඒ මොකද විෂ්ණුට කතා කළේ? හිතන්න බැරි තරම් තුච්ච මානසිකත්ව තියෙන අය ඉන්නවා. අහංකාරය. කවුරු හරි කමන්නේ දෙවි කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළොත් ඒ දෙවියන්ට ඒක පිනක් නැද්ද? ඒ නිසා මම ඒකයි කිව්වේ, අහංකාරකම් නම් අපි ලං කරගෙන හරියන්නේ නැහැ. විෂ්ණු දෙවිය වේවා, ගම්බාර දිවි වේවා, සූර්යන් දෙවි වේවා, යමනුෂ්‍යෙක් වේවා, නාගයෙක් වේවා, කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනොත් උන්වහන්සේට වන්දනා කළොත් ඒ දෙවියන්ට වේවා යකුන්ට වේවා නාගයන්ට වේවා පිනක් රැස් වෙන්නේ නැද්ද? එතන අපි අහංකාරකම හිතුවොත් ඒගොල්ලෝ මොකටද අපිට කියලා? එතන අපි එතනම පිරිහිලා. ඉතින් මේ නිසා මේ තිසරණේ තියනවා කියන්නේ පිරිහින එකක් නෙමෙයි. ඒක බොහොම පළල් එකක්. දැන් අපි ගත්තොත් මේ කවුරු හරි කෙනෙක් මූණ වහගෙන ඇහ එකහක් වහගෙන ඇහක් මෙහෙම පොඩ්ඩක් පුංචි කරලා බැලුවොත් එයාට ගොඩක් පේනවද? ඒ වගේ තමයි පටුහිත. තිසරණේ තියනවා කියලා අර පටුසිතින් ඉන්න එක්කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ අනුන්ටත් ගරහලා අනිත්‍යත් පහත් කළා තමන් විතරක් හුවා දක්ව ගන්නවා. එහෙම මේක කරන්න බෑ. එතකොට කවුරු හරි වේවා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ඒක එයාට විශාල පිහිටක් යහපතක් පිළිසරණක් සැපතක්. අපි ගත්තොත් සමහර අවස්ථාවල් තියෙනවා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කිරි අපහැදිච්ච නාගයෝ ගැන. ඊට පස්සේ උන්වහන්සේ දමණය කළා ඒ අය පහදිනවා. පහදුනට පස්සේ ඒක නාගයන්ට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? සමහර අවස්ථාවල් තියෙනවා උන්වහන්සේ කිරි අපහැදිච්ච යක්ෂයෝ. දැන් අර ආලෝකය එහෙම හරි දරුණු විදියට කිව්වනේ නේ? හදයන්තේ පාලිස්සාම කිව්වා. ඔබේ හදවත පලනවා කිව්වා. ඊළඟට කිව්වා පාදේසු ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමි. පාවලෙන් අල්ලාගෙන ගඟෙන් එහාට වීසි කරනවා කිව්වා. එහෙම කියපු කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා හැම තැනම බුදුගුණ කිය කී ගියා. එතකොට මේ නිසා මේ අද මේ එක එක ආගම්වල යමක් අදහනවාද ඒ අයත් පැහැදුනොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි. එතකොට ඒක සීලු දෙනාටම හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා. එතකොට පින්වත්නි දැන් බලන්න මේ නාගයන්ට අධිපති විරූපාක්ෂ කියන දෙවියන්ගේ දිව්‍ය පුත්‍රයොත් බුදුරජාණන් වහන්සේව ඈත සිටම්ම දැකලා වන්දනාමාන කරනවා. ඊළඟට තියෙනවා උතුරු දිශාව ගැන. දැන් උතුරු දිශාවට අධිපති තමයි දැන් මේ දේශනාව කරන්නේ. කවුද ඒ? ඔව්, යේන උත්තර කුරු රම්මා මහනීර සුදස්සනෝ. යම් පලාතක උතුරු කුරු නම් වූ රම්ම්‍ය වූ දිවයින තියෙන මහමේරු පර්වතයේ තියෙන ඉතාම ලස්සන මනුස්සා තත්ත ජායන්ති. මිනිස්සු එහෙ ඉන්නවා. කොහෙද උතුරු කුරු දිවයිනේ මිනිස්සු ඉන්නවා. අමමා, අමමා කියන්නේ මමත්වේ නැති, අපරිග්ගහ, අල්ලාගත්තු නැති. මේක මගේ, මගේ වැටවල්, මගේ ගෙවල් දොරවල්, මගේ ඊඩම, මගේ මායිම, මගේ ලිඳ. ඔව්, එහෙම නැතුව මමත්වෙන් තොරව වාසය කරන මිනිස්සු එහි ඉපදිලා ඉන්නේ. නැති බීජම් පවපන්ති. ඒගොල්ලෝ එහි කුඹුරු වපුරන්නේ නෑ, නගුල් වලින් සාන්නේ නෑ. එහි උපදින්නේ මේ පොත්ත නැති හැල්වි තමයි එහි උපදින්නේ. එතන මිනිස්සුගේ සුවඳ හැල්වි තමයි අරගෙන ගිහිල්ලා. ඔව්, ඒව තමයි ඒ අරගෙන ගිහිල්ලා මේ ඔව් තුන්ඩි කීරේ පචිත්වාන තතෝ බුංචති රම් බඳුනිලා පිසලා ඒව තමයි ඒගොල්ලෝ අනුභව කරන්නේ. ගාවින් ඒක කුරං කත්තා. ඒ එතකොට ඒ ප්‍රදේශයේ දසමිනි රජුරුවන්ගේ පරිවාර යක්ෂයෝ, ඒ කියන්නේ දැන් උතුරු දිශාවේනේ පරිවාර යක්ෂයෝ, එක කුරක් තියෙන ගවයෝ වාහනය කරගෙන යනවා. පසුන් ඒක කුරං සත්තා. එක කුරක් තියෙන, එක කුර කියලා කියන්නේ මේ කකුලේ, කකුල එක කුරේ තියෙන. එතකොට කකුලේ කුර දෙක තියෙන සත්තු ඉන්නවන්නේ, මුව වගේ සත්තු. දැන් මේ කියන්නේ ගාවෙන් ඒක කුර, එක කුරේ තියෙන ගවයන්ව වාහනය කරගෙන වාසය කරනවා. එක කුරේ තියෙන සතුන්ව වාහනය කරගෙන වාසය කරනවා. ඉත්‍ති වාහනං කත්වාණුයන්ති දිසෝ දිසං. ස්ත්‍රීන්ව වාහනය කරගෙන දිසාවල ඇවිදිනවා. පුරුෂ වාහනං කත්වාණුයන්ති දිසෝ දිසං. පුරුෂයන්ව වාහනය කරගෙන දිසානු දිසාවල ඇවිදිනවා. කුමාරි වාහනං කත්වාණුයන්ති දිසෝ දිසං. ගෑණු ළමයි වාහනය කරගෙන එක එක දිශාවල ඇවිදිනවා. කුමාර වාහනං කත්වාණුයන්ති දිසෝ දිසං. ඔව්, පිරිමි ළමයි වාහනය කරගෙන එක එක දිශාවල ඇවිදිනවා. දැන් අපිට තේරෙන්නේ දැන් මේ මෙහෙම දැන් බලන්න හිතලා අර කළුතර අර ළමයා වීසි කරපු එක ඒක අහපු වෙලාවේ මට අදාහ ගන්න බෑ. දැන් එකනේ අම්මට ඒ වෙලාවේ මොකෙක්වත් ඇහුණාද? ඒ බිල්ලක් ගන්න කවුරු හරි පෙළඹෙව්වද? ඊට පස්සේ ඒ බිල්ල ගන්න ලෑස්ති වෙච්ච වෙලාවේ දෙවි කෙනෙක් මොකක් හරි වෙලා මේ ළමයා බේරගන්න හැදුවද? මොකද එහෙම නැත්තම් ඒක හරි අසාමාන්‍ය පොඩි දරුවා පාවිවි පාවිවි බේරිච්ච එක. ඉතින් තාම සම්පූර්ණයෙන් සනීප නැහැ ළමයාට. ඒ වුණාට මේ සිද්ධියත් එක්ක අපිට හිතන්න විශාල පැති ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ අපි දන්නේ කියන්නේ සමහර විට මිනිස්සුන් එහෙම බිලි ගන්නවා. දැන් අර ආලවක මිනිස්සුන් බිලි ගත්තු එක්කෙනෙක් ඒක එක දෙවියෝ දමපදිත් තියෙනවා, අදිනිකුත් කරන දමපදිත් තියෙනවා. ඒ බිලි ගන්න කතාවක් ආයු වඩන කුමාරයාගෙන බිල්ලට නිමෙලා ඉඳ හිටියා කියනවනේ. ඒ සංසාරයේ එකක්කේ ආවේ. ඉතින් මේ නිසා එහෙම තියෙනවා. තේයානේ අබිරෝහිත්වා සබ්බා දිසා අනුපරියන්ති පචාරා තස්ස රාජින. එතකොට මේ සීලු දිසාවල මේ දිවි යාන මේ යානාවල නැගිලා මේ අමනුෂ්‍යෝ ඇවිදිනවා. ඉතින් මේක තියෙනවා ඒ රජුරවන්ට, බෙසමුණි මහරජුරවන්ට තියෙනවා ප්‍රාසාද, දිව්‍ය ප්‍රාසාද තියෙනවා, සිවිගෙවල් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ අහසේ. අහසේ තියෙනවා මේ මවන්ලා දිව නම් තමයි ආටානාට, මේ ප්‍රාසාදවල නම් කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසිත නාට. එතකොට මේ පරකුසිත නාට කියන නගරෙන් උතුරු දිසාවේ තියෙනවා කපීවන්ත කියලා නගරයක්, ජනෝග කියලා නගරයක්, නවනවතිය කියලා නගරයක්, අම්බරම්බරවතිය කියලා නගරයක්, ආලකමන්දා කියලා නගරයක්. ආලකමන්දා නම් ආලා තියෙනවා නේ, සියලු සැපෙන් ආඩ්‍යය කියලා. එතකොට මේ ආලක මන්දා කියන රාජධානියේ අධිග්‍රහිත මේ දෙව් රජාගේ නම කුවේර. එතකොට ආලක මන්දා කියන රාජධානියේ තියෙනවා විසාන කියලා නගරයක්. එතකොට මේ විසාන කියන නගරේට අධිපති නිසයි වෙස්සවන කියන්නේ. නගරේ නම මොකද්ද? විසාන. විසාන කියන නගරේට අධිපති නිසා වෙස්සවන. වෙස්සවන කියන එක සිංහලෙන් අපි කියනවා වෙසමුණි කියලා. ආශ්‍රමය කියන එකට අපි අසපුව කියනවා වගේ. ආශ්‍රමය තමයි වචනේ. එතකොට ආශ්‍රමය කියන එක හෙළබසට හැරෙව්වම අසපුව. ඉතින් මේ වගේ වෙස්සවන කියන වචනේ හෙළබසට හැරෙව්වම වෙසමුණි කියනවා අපි. එතකොට මෙහි තියෙනවා මේ යක්ෂයෝ ඉන්නවා. තතෝලා තත්තලා තතෝතලා ඕජසි තේජසි තතෝජසි සූර රාජ සූර රාජ අරිට්ඨ නේමි ආදි වශයෙන් මේ 12 කණ්ඩායමක් ඉන්නවා යක්ෂයෝ. ඊළඟට මේ යක්කුන්ගේ සභාවක් තියෙනවා. මේ සභාවට කියන්නේ භගලවති. මොකද මේ සභාවේ නම? භගලවති. උන් ලස්සන නමක්. එතකොට මේ පොකුණක් තියෙනවා මේ උතුරු දිසා මේ උතුරු කුරු දිවයිනේ ධරණී කියලා. ඒ පොකුණ නම මොකද්ද? ධරණී කියලා. එතකොට මේ නුයි පක්ෂීන්ගේ නමේක තියෙන පක්ෂීන්ගේ මොනරු, කොස්වාලිහිනින්, කෝකිලයින්, ඊළඟට නිති පලදරන වෘක්ෂ, ඊළඟට ජීවන් ජීවක කියන පක්ෂි ඉන්නවා, ඊළඟට ගිරව් ඉන්නවා, වලි කුකුළු ඉන්නවා, මේ නොයෙක් ලස්සන සැලලීනෝ ඉන්නවා, දණ්ඩමානවක කියන පක්ෂි ඉන්නවා. මේ නිරන්තරයෙන්ම මේ කුවේරගේ අඩවිය බබලනවා. ඊතෝසා උත්තරා දිසා ඉතිනං ආචික්කති ජනෝ. මේ ජනයා මේ ප්‍රදේශයට කියන්නේ උතුරු දිසාව කියලා. දැන් එතකොට අපි ගත්තොත් අපි මේ සිට වඩනවා උතුරු දිසාව කියලා. එතකොට කෙනෙකුට ඔන්න මතක තියාගන්න පුළුවන් නේ, වෙසමුණි දේව රජු සිටින යක් පිරිවර සිටින උතුරු දිසාව කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. යක්ඛානං ආධිපති. එතකොට ඒ යක්ෂයින්ට අධිපති කුවේරෝ इति නාමසෝ. නමින් ඔහුට කියන්නේ කුවේර කියලා. රමති නච්ච ගීතේහි යක්කේහි පුරක්කතු. යක්ෂයෙන් විසින් පෙරට කොටගත්තු නැටුම් ගැයීම් වලින් තමයි මේ කුවේර සතුට වෙන්නේ. පුත්තාපි තස්ස බහවෝ. ඔහුටත් බොහෝ දරුවන් ඉන්නවා. ඉන්ද නාමා මහබලා. ඉන්ද්‍ර කියන නමින් එතනත් 90 91ක් දරුවෝ ඉන්නවා. ඒ ඈත පටන් බුදුරජාණන් වහන්සේව දැකලා දුර සිට වන්දනා කරනවා. කොහොමද වන්දනා කරන්නේ? නමෝතේ පුරිසා ජඤ්ඤ, නමෝතේ පුරිසුත්තම ආයානෙය පුරුෂයාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් පුරුෂයාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා කියන බලන්න ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කුසල් බලෙන් දැකවදාරන්න මේ කියන කාරණේ, මේ අමනුෂ්‍ය ඔක්කොම ඔබ වහන්සේට තමයි වන්දනා කරන්නේ. ඒ නිසයි මම මේ කියන්නේ, ජිනං වන්දත ගෝතමං, තුන්ලෝ ජයගත් ගෞතමයන්ට වන්දනා කරන්න කියලා. ජිනං වන්දාම ගෝතමං, අපිත් ඒ තුන්ලෝ ජයගත් ගෞතමයන් වහන්සේටයි වන්දනා කරන්නේ. විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං, විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට තමයි අපි වන්දනා කරන්නේ. දැන් බලන්න පින්වත්නි, දැන් එතකොට මේ ආටානාටි පිරිත හැටියට කියුනේ ඔන්න ඔතනට. එතකොට දැන් ආටානාටි පිරිතේ දැන් අපි සංක්ෂේපයෙන් නැත්නම් කෙටියෙන් මතක තියාගත්තොත් හොඳයි. මෙහෙම මේ පිරිතේ තමයි තියෙන්නේ විපස්සී, සිඛී, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම. සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කළාට පස්සේ වෙසමන දිවරාජෝ කියනවා, ගාන්ධර්වයන්ට අධිපති දතරෂ්ඨ දිවරාජයිනේ නැගෙනහිර දිශාව ගැන වර්ණාවක්. ඊළඟට කුම්බණ්ඩයන්ට අධිපති විරූඩ දිවරාජයා දකුණු දිශාව ගැන වර්ණාවක්. ඊළඟට නාගයන්ට අධිපති විරූපාක්ෂ දිවරාජයා ඉන්න බටහිර දිශාව ගැන වර්ණාවක්. ඊළඟට යක්ෂයන්ට අධිපති කුවීර නම් වූ වෙසමුණි දිවරාජයා ඉන්න උතුරු දිශාව ගැන වර්ණාවක්. අයංකෝ සාමාරිස ආටානාටිය රැක්ක භාග්‍යතුන් වහන්සේ, මේක තමයි ආටානාටිය ආරක්ෂාව. භික්ඛුනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව පිණිස හිංසාවක් නැතුව පීඩාවක් නැතුව ඉන්න මේක උපකාරී වෙනවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ, යම් කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකෙක් වේවා, උපාසිකාවක් වේවා, මේ ආටානාටිය හොඳට පාඩම් කරගෙන හිටියනම් හාත්පසින්ම හොඳට පිරිවහලා, ඒ කියන්නේ හැමතිස්සෙම හොඳට ප්‍රගුණ කරලා ඒක කීකී හිටියනම්, එතකොට බැරි වෙලාවත් එහෙම එක්කෙනෙකුට ඒ මේ ආටානාටිය පාඩම් හිටලා පාඩම් තියාගෙන කීකී ඉන්න එක්කෙනෙකුට අමනුස්සෙක් කියලා, තංචි අමනුස්සු, අමනුස්සෙක් ඇවිල්ලා එක්කෝ යක්කෝවා, එක්කෝ යක්ෙක්, යක්කිනීවා, එක්කෝ යක්ෂණියක්, යක්ක පෝතකෝවා, යක්ෂ පැටියෙක්, යක්ක පෝතිකාවා, යක්ෂ පැටවියක්, එක්කෝ යක්ක මහාමත්තුවා, මහා බල සම්පන්න යකෙක්, යක්ක පාරිසද්දෝ, යක් පිරිවරයෙක් කෙනෙක්, යක්ක පචාරවා, යක් සේනාවෙක් කෙනෙක් කියනවා. එහෙම නැත්නම් ගාන්ධර්ව පැටවියක් වෙන්න පුළුවන්, ගාන්ධර්ව මහා ඇමති කෙනෙක් වෙන්න පුළුවන් කියනවා, ගාන්ධර්ව පරිවාර සේනාවේ කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් මේ පස්සෙන් එන එක්කෙනා කුම්බාණ්ඩෙක් වෙන්න පුළුවන් කියනවා, කුම්බාණ්ඩියක් වෙන්න පුළුවන් කියනවා, කුම්බාණ්ඩ පැටියෙක් වෙන්න පුළුවන් කියනවා, කුම්බාණ්ඩ පැටවියක් වෙන්න පුළුවන් කියනවා, කුම්බාණ්ඩ මහා ඇමතියෙක් වෙන්න පුළුවන් කියනවා, කුම්බාණ්ඩ පිරිසට අයිති කෙනෙක් වෙන්න පුළුවන්, එක්කෝ මේ පස්සෙන් එන එක්කෙනා නාගයෙක් වෙන්න පුළුවන් කියනවා, එහෙම නැත්නම් නාගිනියක් වෙන්න පුළුවන් කියනවා. නිපන්නං වා උපනිපජ්ජය, තමන් නිදාගෙන ඉන්නකොට තමන් ළඟින්ම ඇවිල්ලා මෙයා හාන්සි වෙලා ඉන්නවා. අපි දන්නේ නෑනේ අපි ළඟ කොච්චර ඇද්ද කියලා නේ. යකෙක් වෙන්න පුළුවන්, ඊළඟට ගාන්ධර්ව වෙන්න පුළුවන්, ඊළඟට කුම්බාණ්ඩ වෙන්න පුළුවන්, නාග වෙන්න පුළුවන්. හැබැයි මේ ඒ කිට්ටු කරපු එක්කෙනා ආටානාටිය හොඳට පාඩන්නම් ඒක කියනවනේ. ඇයි විසමන රජුරන්ගේ අනනේ මේ යන්නේ කියනවනම් කියන භාග්‍යතුන් වහන්සේ මේක දැනගත්තු ගමන් නමේසෝ මාරිස අමනුස්සෝ ලබයියේ ගමකොහෝ නියම් ගමකොහෝ ලාභ සත්කාර පුද සත්කාර නම් ගන්න අපි දෙන්නේ නැහැ යාට. මේ විසමින් රජුරෝ කියන්නේ යාට පුද සත්කාර නම් ගන්න දෙන්නේ නැහැ. ඒ වගේම ආලක මන්දා රාජධානියේ ඉන්න නම් දෙන්නේ නැහැ. ආලකම ඒ එහෙම ආවොත් එහෙම යකෙක් හිංසා කරගෙන මේ ආටානටි දන්න කෙනෙකුට ආලක මන්දා රාජධානියේ නවාතැන්න නැහැ. ඊළඟට නමේසව මාරි සමනුසල යක්ඛාන සමිතින් ගන්තින් අර බගලවතී කියන සභාවට නම් එන්න දෙන්නේ නැහැ. ඊළඟට අනවයම් මෙනම් කරින් අයුවෙන් ආවාහවිව කසාදයක් නම් දෙන්නේ නැහැ කියනවා. අපිස්සන මාරි සමනුස්සා සත්‍යදාපිස්ස මුද්දම් පාල එයා දරණු වුණොත් එයාගේ හිස හත් කඩකට පලනවා කියනවා. දැන් බලන්න එතකොට මෙහෙම කියන එකට ඒ බය ඒ අමනුෂ්‍ය කොච්චර තැතිගන්නේ නැද්ද නේ? බය වෙන්නේ නැද්ද? දැන් අද වෙනකොට ඒව ආටානාටි ආරක්ෂාව කවුරුවත් කරගෙන නැහැ නේ? අපි නිකන් ඒක මේ යක්වැලෝන මන්ත්‍රයක් වගේ හිතුවා මිසක් මේක කියන්නේ ආටානාටි ඉගෙන ගන්න උගන්නාත වික්‍රමී ආටානාටියන් රක්කන් මහණිනේ ආටානාටි ඉගෙන ගන්න කියනවා, පාඩම් කරගන්න කියනවා, පරියාපුණාත පාඩම් කරගන්න කියනවා. ඉතින් අද කවුරුත් පාඩම්ද නැහනේ. දැන් ওই සත්බුදු වන්දනා ආටානාටි කොටසක් යන්තම් අපිට පාඩම් හිටියා සත්බුදු වන්දනාව නිසා. නැත්තම් ඒකත් නැහැ. ද අපි දන්නේ මේ ගොඩාක් අයට මේ දැන් ওই මරණාසන්න වෙනකොට ගොඩාක් අයට මේ පස්සෙන් ආපු අමනුෂ්‍ය කිට්ටු වෙනවා. සමහර අයගේ ශරීර දුර්වල වෙනකොට ශරීරට රිංගනවා. දැන් සමහරුන්ට එනවා අසාමාන්‍ය බඩගින්න. අසාමාන්‍ය උදේටත් කනවා හොඳට. දවල්ටත් හොඳට කනවා. මේ කාලේ ආයෙ දෙක තුන වෙනකොට ආයෙ බඩගිනි. ආයෙ පාන්ගිනක් කනවා. ආයෙ බඩගිනි. ආයෙත් කනවා. ඊට පස්සේ ආයෙ රැටත් කාලා පොඩ්ඩක් වහලා තියෙනවා රෑ 12ට කම්. ඉතින් මං ඇහුවේ කිනාගෙන් කොහෙද මේ කණේව යන්නේ? මේ කන්නේ කවුද මේ? ඇඟේ රින්ගන් ඉන්නේ එක්කෙනා. දැන් එක මිනිහෙක් මට හම්බුණා මේ අරක්කු බෝතල් 12ක් බොනෝ. දවසට 12ක් බොනෝ. අපිට වතුර බෝතල් 12ක් බොන්න පුළුවන්. බෑනේ. එතකොට බොන්නේ කවුද මේ? අමනුෂ්‍යයා බොන්නේ. ඉතින් මේ වගේ එකෙක් හම්බුණා අයිස්ක්‍රීම් කනවා. හරියට අයිස්ක්‍රීම් කනවා මේ ඇඟේ ඉන්න එක්කෙනා. එතකොට බලන්න මේ ආටානාටියේ ආරක්ෂාව නැති නිසා අපිට මුකුත් කරගන්න බෑ. ඉතින් අපි එක එක කෙනා ඉතින් එක එක පැටිවල ඉතින් යනවා. අපි දන්න අන්තිමට බිස්නස් කාර්යයන්ට අහු වෙලා එක මොන හරි කරදර වලට අහු වෙලා තමන්ගේ තියෙන අන්තිමට ගහෙන් වැටෙන මිනිස්සයාට ගොනා යනවා වගේ. ඇයි අයින් කරන්න ඉතින් 40,000යි 50,000යි ලක්ෂයයි නිල්ලන්නේ? ඇයි ඒ මිනිස්සයා නැති බංගස්ථාන වෙලයි මේ යන්නේ පිහිටක් හොයාගෙනනේ. ඒ නිසා ලෝකේ කරුණා මෛත්‍රී අනුකම්පාවත් ඒ වගේ අයට ලැබෙන්නේ නැහැ. ඒකිනුත් කීයක් හරි ගසා ගන්න තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා කලාතුරකින් ඉන්නව හැබැයි බොහොම කරුණාවෙන් උදව් කරන අය කලාතුරකින් ඉන්නවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ සන්ති මාරිස අමනුස්සා චණ්ඩා රුද්ද රබසා භාගතුනාස හරි දරුණු අමනුෂ්‍යෝ ඉන්නවා. මේ සතරවරන් දෙවිවරුන්ගේ අනට එවුන් යටත් නැහැ. සතරවරන් දෙවිවරුන්ගේ සේවකයන්ගේ අනටවත් යටත් නැහැ. ඒ සතරවරන් දෙවිවරුන්ගේ සේවකයන්ගේ අනටවත් යටත් නැහැ. භාගතුනාස ඒබඳු අමනුෂ්‍යයන්ට අපි කියන්නේ අපේ විරුද්ධකාරයෝ කියලා. විසමන රජුරුවන්ගේ සතරවරන් දෙවි රජවරුන්ගේ විරුද්ධ කාර්යෝ කියලා යමනුසෙන්ට කියන්නේ. කියන භාග්‍යතුන්ස ඒක මේ වගේ එකක් කියනවා. මේ බිම්බිසාර රජුරුවන්ගේ මේ මගධ රාජ්‍යයේ ඉන්න හොරු. මේ හොරු බිම්බිසාර රජුරුවන්ගේ අනට කීකරු නැහැ. බිම්බිසාර රජුරුවන්ගේ ඇමතිවරුන්ගේ අනට කීකරු නැහැ. බිම්බිසාර රජුරුවන්ගේ ඇමතිවරුන්ගේ නිලධාරීන් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අනටවත් කීකරු නැහැ. ඒගොල්ලන්ට කියන්නේ බිම්බිසාර රජුරවන්ට විරුද්ධයි. මේ හොරු කියලා කියන්නේ රාජ්‍ය විරෝධී කියලයි කියන්නේ. අනට කීකරු නැති අය. ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අමනුෂ්‍යෝ සතරවරන් දෙවිවරුන්ට කීකරු නැති සතරවරන් දෙවිවරුන්ගේ අනහන් නැති අමනුෂ්‍යයන මේ විරුද්ධයි. එතකොට ඒ වගේ විරුද්ධකාර අමනුෂ්‍යයෝ මේ භික්ෂුවක් ළඟට කිට්ටු වෙලා භික්ෂුණියක් ළඟට එහෙම නැත්නම් උපාසකයෙක් ළඟට එහෙම නැත්නම් උපාසකයෙක් ළඟට කිට්ටු වෙලා ඉන්නවා නම් එක්කෝ යකෙක් එහෙම නැත්නම් ගාන්ධර්වෙක් එහෙම නැත්නම් කුම්බාණ්ඩෙක් එහෙම නැත්නම් නාගෙක් මේ කොයි කවුරු හරි කෙනෙක් ඇවිදිලා කිට්ටු වෙලා ඉඳගෙන හිංසා හිංසා කරන අදහසින් පදුට්ට චිත්තෝ නපුරු සිතින් යුක්තව එයා යනකට එයා පස්සේ යනවා නම් එයා හිටගෙන ඉන්නකට එයත් එක්ක හිටගෙන ඉන්නවා නම් එයා වාඩි වෙනකට එයත් එක්ක වාඩි වෙනවා නම් ඔව් එයා නිදා ගන්නකට එයත් එක්ක ඇයි දැන් මේ අමනුෂ්‍ය සමහර ප්‍රේත කොටස් ඉන්න කැමති මේ මිනිස්යාගේ ශරීරයේ තියෙන අපිරිසිදු දේ ලෙව කාලා ඉන්නේ ඉතින් කිට්ටු වෙලා ඒතොර මෙයාට නාන්න හිතෙන්නේ නැහැ පිරිසිදු වෙන්න හිතෙන්නේ නැහැ අපේ ඇඳුම් කිලුටු ඇඳුම් එහෙමම අඳිනවා ජරා ඇඳුම් එහෙමම අඳිනවා අයව අයින් කරන්න හිතෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ අර අමනුෂ්‍යෝ ටික ටික තව එකතු වෙනවා හිමීට හිමීට ඇඟටත් රිංගනවා ඉතින් මේ නිසා මෙහෙම කරදර කරනකොට මේක කියනවා මහා යක්ෂණවියන්ට සිම්පති වරුන්ට හයියෙන් කෑගාලා කියන්න කියනවා අයන් යක්කෝ ගන්නාති මේ යකා මාව අල්ලගත්තා අයන් යක්කෝ ආවිසති මේ යකා මට ආවේශ වෙනවා අයන් යක්කෝ හේටේති මේ යකා මාව පෙළනවා අයන් යක්කෝ විහෙටිති මෙයා මේ යකා මාට හරියට වද දෙනවා අයන් යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා අයන් යක්කෝ විහිංසති මේ යකා මට බලවත් හිංසා කරනවා අයන් යක්කෝ නෙමුංචති මේ යකා මාව නිදහස් කරන්නේ නෑ කියලා මෙන්න මේ දෙවිවරුන්ට කියනවා කියන්න තියෙනවා ඉන්දෝ ඉන්ද්‍ර සෝම වරුණ භාරද්වාජ පජාපති චන්දනෝ කාමසෙට්ට කින්නුගණ්ඩු නිගණ්ඩු පනාද ඕපමංජ මාතලී දිව පුත්‍රයා චිත්තසේන ගන්ධබ්බ නලෝ රාජා ජනේසබු ජනේසබු කියන්නේ ජනවසබ කවුද මේ ජනවසබ කිව්වේ ඔව් බිම්බිසාර රජුරුත් ගිලා මේ වෙසබුනේ රජුරුවන්ගේ සේනාවට තමයි උපන්නේ. සාතාගිර, හේමවත, පුන්නක, කරතිය, ගුල, සීවක, මුචලින්ද, වෙස්සාමිත්ත, යුගන්දර, ගෝපාල, සුප්පගේද, හිරි, නිත්‍ති, මන්දිය, පංචාල චණ්ඩ, ආලවක, පජ්ජුන්න, සුමන, සුමුඛ, දදීමුඛ, මණි, මාණි, චර, දීඝ, සේරිස්සක කියන මෙන්න මේ යක්ෂයන්ට කෑ ගහලා කියන්න කියනවා. මේම කිව්වහම ඒ යක්ක ඔක්කොම මොකද වෙන්නේ අර සේනාවට මේ සේනාව තමයි අර වැරදි කරන අයට දඬුවම් දෙන්නේ එතකොට මේ සේනාවේ නම කිව්වහම අර අමනුෂ්‍ය ඔක්කොම බය වෙනවා කෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තමයි ආටානාටි ආරක්ෂාව භාග්‍යවතුන් වහන්සේ මේක පාඩම් හිටියත් කාට හරි ඒ කෙනාට හිතසුව පිණිස පවතිනවා කරදරයක් නැතුව පීඩාවක් නැතියාට ඉන්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මම දැන් අපි දැන් පිටත් වෙන්නම් අපිට වැඩ තියෙනවා කියලා මේ පිරිස වන්දනා කරලා පිටත් වුණා. පහුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කළා. රැස් කළා කියන මාණෙනි ඊරෑ සතරවරන් දෙවිවරු යක්ෂ සේනාව ගාන්ධර්ව සේනාව කුම්බාණ්ඩ සේනාව නාග සේනාව කියන මේ සේනා සහිතව ඇවිල්ලා මගේ ළඟට තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙහෙමයි මේ අමනුෂ්‍යය ඉන්නවා තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැති මධ්‍යම අමනුෂ්‍යය ඉන්නවා නීච අමනුෂ්‍යය ඉන්නවා පැහැදිච්ච උදවියත් ඉන්නවා නමුත් භාග්‍යතුන් වහන්සේ බහුල වශයෙන්ම උන්දලා අපැහැදිලා තමයි ඉන්නේ මේකට කාරණාවක් තියෙනවා ඒ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම කොහොමද ධර්ම දේශනා කරන්නේ සතුන් මැරීමෙන් වළකින්න සොරකමින් වළකින්න වැරදිකාම සේවනයෙන් වළකින්න බොරු කීමෙන් කේලම් කීමෙන් වළකින්න කියලා මත්පැන් මද්දරේ පාවිච්චි වළකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ මුන්දෙල මේ පංචශීලී කඩ කඩ ඉන්න අය කියනවා අදත් එහෙමයි දැන් අද මේ රටේ අපිට එච්චර එක තේරුමන්නේ අවනුසිය ගැන එච්චර ලොකුට නෑ මේ පුංචි රටන්නේ මුළු ඉන්දියාවම අල්ලන් ඉන්නේ අවනුසිය දැන් සමහර කාලේ තියෙනවා ওই දසේරා වගේ කාලේ එනවා මේ හැම ඒ කාලේට හැම ගෙදරකම අඩු ගානේ පරිවේක් හරි මරනවා. එතකොට එළුවෙක් මැරුවේ නැත්නම් ඒ ගෙදර කාට හරි වැහෙනවා මොනෝසේ. වැහිල හනවා ජීවිතයන් තුපි බිල්ල දුන්නා මේ පාර බිල්ල දුන්නේ නැත්තේ ඇයි කියලා. හරි බය මිනිස්සු. ඊට පස්සේ මිනිස්සු කොහොම හරි එළුවෙක් හොයාගෙන ඊට පස්සේ ආයෙ බෙල්ල කපලා ඒ ලේ ටික ගේ වටේ ඉහිනවා. ඊහෙල තමයි මේ කට්ටි උයාගෙන කනවා. ඉතින් මේ වගේ මේ බුද්ධම විදියට දැන් මේ තද්ද බල විදියට යමනුස්ස ග්‍රහණේ තද්ද විදියට තියෙනවා බුද්ධම විදියට බිලි දෙනවා. ඉතින් සමහර පැතිවල අපිට හොයන්න බැරි සමහර පැතිවල අර ලොකු ලොකු කෝවිල් වල බිලි දෙන්නේ නැහැ. නමුත් තනි සෑම තැනකම බිලි දෙනවා. ගම් මට්ටමින් හරියට බිලි දෙනවා. සමහර පැති තියෙනවා ඔය මේ පශ්මඩි කියලා පළාතක් තියෙනවා නර්මදා නදියේ තියෙන පළාත්වල. ඒ පළාත්වල මේ ට්‍රයිබල්ස් ලයින් වගේ වැද්දි වගේ කණ්ඩායම් ඒ පිරිස ඒ පළාත්වල කවුරු හරි ගියොත් තනියම ගියොත් සාදුවරෙක් වගේ කෙනෙක් අල්ල ගන්නවාමයි. අරගෙන බිල්ලට දෙනවා. මිනිස් බිලි දෙනවා අද ඉන්දියාවේ. ඒතර බලන්න මේ අමනුෂ ග්‍රහණේ කොයි වගේද කියලා. දැන් LTT එක මෙච්චර කාලයක් යුද්ධ කළේත් ඒ විදිහට. හමුදාවෙන් ගන්නගෙන හැමදාම උදේ පාන්දර මේ සෝහොන් කාලිට මිනිස්ලි ගොට්ටක් තියතිය මේක කළේ. ඒකට අර මේ පූර පිනකින් මේක යුද්ධය අනිපැත්ත හැරිලා දින්න මිසක් මේ දෙවියන්ගේ ආනුභාවයෙන් මේ කළා මිසක් මේ කාටවත් හිතන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් මේ නිසා මේ ඔය 30 වසරක තිබිච්ච යුද්ධ දින්න කියලා කියන්නේ මේ සුළුෙන් සකන්න පුළුවන් එකක් නෙමෙයි. මේගොල්ලෝ හැමදේම උදේ පාන්දර 3ට දුකේද මං හිතන්නේ මිනිස් ලේ ගොට්ටක් සොහොන් කාලේට දිදී තමයි මේගොල්ලෝ යුද්ධ කළේ. ඉතින් දිගට හරහට අපි අය පෙරදි තිබුණා. ඉතින් මේ නිසා සම්පූර්ණ මේ අමනුස්ස ලෝකෙත් එක්ක හවුල් වෙලා තමයි මේව යන්නේ. අපිට පිටට හොයන්න බෑ මේක. ඉතින් ඊබඳු ලෝකික මොකද පංචශීලයේ නැති නිසා වර්තමානුණ බලන්න මේ පංචශීල රකින්න අමාරු නැද්ද? පංචශීලයේ ගෙවල් වල අපිට හරියට කියන අනේ ස්වාමීන් වහන්සේ අපිට හරි අමාරුයින් අපි මේ සීල් රකින්නේ හරි අමාරුවෙන් කියලා. එතකොට බලන්න බලේ තියෙන මොකේද? දුස්සීල භවයනේ. ඒක තමයි ලෝකේ තියෙන්නේ දැන්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට පස්සේ වෙසමුණි රාජය ඇවිල්ලා කිව්වා මෙන්න මේම මේ ඇත්ත මේ උදේකලා තැන්වල අපේ පිරිස ගිහිල්ලා වාසය කරන ඒවැ ඉන්නවා භයානක බල සම්පන්න අමනුෂ්‍යු ඉන්නවා. ඒගොල්ලෝ ශාසනය කෙරෙහි පැහැදිලා නැහැ. ඒගොල්ලන්ගේ පැහැදීමට තමයි මේ ආටනාටි ආරක්ෂාව කියන්නේ. ඊට පස්සේ උන්නේ සත්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව. විපස්සිකී වෙස්බු කකුසන්ද කෝණාගම. ඊට පස්සේ මොකද කළේ? නැගෙනහිර දිසාවේ විස්තරේනේ. ඊට පස්සේ දකුණු දිසාවේ විස්තරේ. ඊට පස්සේ බටහිර දිසාවේ විස්තරේ. ඊට පස්සේ උතුරු දිසාවේ විස්තරේ. මේ දිසාවල අධිග්‍රහිත දෙවියුරු ගැන දතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. ඒතුරු දතරාෂ්ට්‍ර දිවිරාජයාට දිවිරාජයාගේ සේනාව කවුද? ගාන්ධර්ව සේනාව. විරූඪ දිවිරාජයාගේ සේනාව කවුද? කුම්භාණ්ඩ සේනාව. විරූපක්ක දිවිරාජයාගේ සේනාව කවුද? නාග සේනාව. වෛශ්‍රවණ නැත්තම් කුවේර දිවිරාජයාගේ සේනාව කවුද? යක්ෂ සේනාව. මේ සංකල්ප නෙවෙයි. දැන් කලාවටත් මේව ඇවිල්ලා තිනවා. දැන් කලාවට මේව ආවට දැන් අදටත් ගත්තොත් එහෙම මේ ඉන්දියාවේ කෛලාස් කියන උතුරු ඉන්දියාවේ තියෙන පර්වතේ ඒක අදත් මේ සාමාන්‍ය Hindu ජනතාව කියන මේක තමයි කුවේරයා අධිපති කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු කතා වෙනවා. අදටත් මොකද අපි මේ බුද්ධ ධර්මයේ තියෙන කතන්දර ඔක්කොම ඒවට ගිහිලා තියෙන්නේ දැන්. ඒවා මේ සංකල්ප නෙමෙයි. මේ මිත්‍යා විශ්වාස නෙමෙයි. මේවා මේ සත්‍ය වශයෙන් ලෝකේ තියෙන ඒවා. ඊට පස්සේ මේ දෙවිවරු ගැන විස්තරය කළා කියන භාග්‍යතුනත් මෙන්න මේක ආටානාටි ආරක්ෂාව. මේ ආටානාටි ආරක්ෂාවෙන් ආරක්ෂා වෙලා ඉන්න භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් ගාවට අමනුෂික කිට්ටු කරලා හිටියොත් යකෙක් වේවා ගාන්ධාරුවෙක් වේවා කුම්බණ්ඩෙක් වේවා නාගයෙක් ගියා මෙහෙම කිට්ටු කරලා එයාත් එක්කම ඇවිද ඇවිද ගියෝ. එයා ඉන්න තැන හිටගෙන හිටියොත්, එයා වාඩි වෙලා ඉඳෙද්දි වාඩි වෙලා හිටියොත්, එයා නිදාගෙන ඉඳෙද්දි නිදාගෙන හිටියොත්, එතකොට එයාට පීඩා කරද්දි එයාට කියනවා, එතකොට එහෙම අය හරි දරුණුයි කියනවා. කාගේවත් කීම අහන්නේ නැහැ කියනවා. විසමිනි සතරවරන් දෙවරුන්ගෙත් විරුද්ධ කාර්යය කියනවා. එතකොට හඬ නගා කියන්න කියන මේ යක්ෂයා මට කරදර කරනවා, මේ යක්ෂයා මට හිංසා කරනවා, මේ යක්ෂයා මාව අතාරින්නේ නැහැ කියලා. එතකොට මේ දෙවිවරුන්ගේ නම් ටික කියලා මේ මහා යක්ෂ සිම්පතියන්ගේ නම් කියලා කතා කරන්න කියන එතකොට අක් බලා ගන්නම් කියනවා. එතකොට ඉතින් මේ ටික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. දේශනා කළා කියනවා, මහණනි මෙහෙම කියලා මේ වෙසමුණි සතරවන දේවි මහරජ දරුවෝ මේ නැගිටලා වන්දනා කළා, අතුරුදහන් වුණා. දෙවි ඒ අමනුෂ්‍යයෙකුට සුක්කම වන්දනා කළා, අතුරුදහන් වුණා කියනවා. ඊට පස්සේ කියන උග්ගණ්හාත භික්කවේ ආටානාටියන් රක්කං, මහණනි මේ ආටානාටිය කියන ආරක්ෂාව ඉගෙන ගන්න. පරියාපුනාත භික්කවේ ආටානාටියන් රක්කං, මේ ආටානාටිය කියන ආරක්ෂාව පරියාපුනාත වචනින් පුරුදු කරන්න. දහරේත භික්කවේ ආටානාටියන් රක්කං, මේ ආටානාටි ආරක්ෂාව පාඩම් කරගන්න, කටපාඩමින් දරා ගන්න. අත්ථ සංහිතා භික්කවේ ආටානාටිය රක්ක, මේ ආටානාටි ආරක්ෂාව හරි අර්ථවත්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගුත්තියා ආරක්ෂාව රැකවරණය, හිංසා නැතිකම, පහසු විහරණය පිණිස උපකාරී වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ මේක සෑම කෙනෙක්මගේ කටපාඩමින් දරාගෙන ඉන්න ඇති. මේක අමනුෂ්‍ය එළවන්න පාවිච්චි කරපු මන්ත්‍රයක් නෙවෙයි. දැන් පේනවා, දැක්කම අමනුෂ්‍ය එළවන්න පාවිච්චි කරන මන්ත්‍රයක් නෙවෙයි. මේක මොකද්ද? කටපාඩම තමන්ගේ ආරක්ෂාවට පාඩම් කරගෙන නිතර නිතර කිය කී ඉන්න එකක් කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් බලන්න, එතකොට මේ විසමුණි දිවි රාජයාට අපි කොච්චර පින් දෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ දැන් විසමුණි දිව්‍ය රාජයා මේක අපිට දේශනා කරපු නිසායි අපි දන්නේ මෙහෙම ප්‍රශ්නයක් මේ විදිහට තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තනේ. එක්තරා අවස්ථාවක් ආවා බුද්ධ කාලේ භික්ෂුවකට යකෙක් වැවුණා. යක්ෂා වෙෂෙන් ගියා ඌරු මරණ තැනකට. ඊළාම ඌරු මස් කෑවා. අමු ලේ බිව්වා. ඊට පස්සේ යකා ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේ එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම වුණොත් ඉතින් ඒකට කමක් නැහැ කිව්වා. එතකොට මොකද්ද මේකේ තේරුම? එහෙම තියෙනවානේ. අද අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද හේතුව? අද සම්පූර්ණයෙන්ම මිනිස්සයව වහගෙන ඉන්න නිසා. දැන් හිරගයක් ඇතුලේ ඉන්න ඔක්කොම ඉන්න හිරගය ඇතුලේ නම් වෙනසක් හොයාගන්න බෑනේ. ඇයි? පිටට ගිහුව එක්කෙනෙක් පේන්නේ නැහැනේ. එතකොට වෙනසක් හොයාගන්න නැහැ. ඒ වගේ තමයි මේ පොල් කට්ටකින් සතෙක් වෙවෝ වගේ තමයි වර්තමානයේ මේ මිනිස්සයව වහගෙන අමනුෂ්‍යයෝ ඉන්නේ. ඉතින් බැලුව බැලමට මේක හොයන්න බෑ. හැබැයි ඉතින් හරි අනතුරුදායකයි. ඒ කියන්නේ මිනිස්සයාට මේ මාර්ගඵල අවබෝධයට ඊ බාධා කරනවා. ඉඩ සලසන්නේ නැහැ. ධර්මාර්ගයේ හැසිරෙන්න බාධා කරනවා. ඊළඟට සමාධිය වඩන්න බාධා කරනවා. සීල් රකින්න බාධා කරනවා. මේ නිසා මේ බාධාවල් මගහැරගෙන යන්න නම් අපි බොහොම මේ නිශ්ශබ්දව තමයි ගුණධර්ම දියුණු කරගෙන යන්න ඕනේ. මොකද ඒ විතරක් නෙමෙයි, වර්තමානයේකට මාරාවේසෙත් තියෙනවානේ. මාරාවේසෙ සම්පූර්ණ තියෙන්නේ ධර්මයට විරුද්ධව. ඉතින් මාරාවේසෙන් හැමතිස්සම කරන්නේ ධර්මයට අපහාස කරන එක, ගරහන එක, බණින එක, ධර්මිය යටපත් කරන්න මහන්සි ගන්න එක, ධර්මයේ ඉස්මතු වෙන එක නැති කරන එක. මේක තමයි සම්පූර්ණ කරන්නේ. ඉතින් මේ නිසා මේ අනතුරු අපි හොඳට තේරුම් අරගෙන අපි සියලු දිනාම මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රි සද්ධර්මයේ ශ්‍රාවක සංග්‍රහයේ ආරක්ෂාව ලැබමින් උතුම් පංචශීලයේ ආරක්ෂා කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්න අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු.